සත්නාම සිරිවාහෙ ගුරු සාහෙබ ජී සෝරට මහල්ලා පංජවා මායා මෝහ මගන අන්ධයාරා දේවනහාර න ජන්මා ජියෝ පෙන්ඩ සාජ ජනරචයා බාල අපනෝ කාර මගන අන්ධයාරා දේවනහාර න ජන්මා ජියෝ පෙන්ඩ සාජ ජෙන රචයා බාල අපනෝ කර්මන්මා මන මූඩේ දේඛ රහයෝ ප්‍රබ් ස්වාමී ජෝ කිෂ කරහෙ සොයි සොයි ජානා රහ නකෂුවා ශන්නී රහෝ ජෙහෙවා ස්වාද ලෝභ මද මත්තෝ උපජේ අනෙක විකාරා බොහෝත ජෝන පරමත දුක් පායා හොම බන්ධන කේ පාරා දෙකිවාඩ අනෙක් පඩදේ මහැ පර දාරා සංග ෆක්ක චිත්‍ර ගුපත ජබ ලෙක්ඛ මංගහ තබ කෝණ පඩදා තේරා ටක්ක දීන දයාල පුරන දුක් පංජන තොම බෙන ඕට නකයි කාඩලේ संसार सागर में है, नानक प्रभ शरणाई। दीन दयाल पूरन दुख पंजन, तुम बिन ओट न काई। काड ले हो संसार सागर में है, नानक प्रभ शरणाई। वाहे गुरु जी का खालसा, वाहे गुरु जी की फतेह। सोरठ महला पंजवा, माया मोह मगन अंधियारा, देवन हार न जाना, जियो पिंड साज जिन रचिया, बल अपनो कर मन।